This morning I feel many of you received healings and miracles. Amen. මේ උදෑසන මට හැඟුණ දෙයක් තමයි බොහෝ අය ඔවුන්ගේ හාස්කම් ලබා ගත්තා. Amen. Amen. You know, can you lift up your hand if you received something? This, you know, in your spirit you received something. මේ උදෑසන ඔබට හැඟෙනවා ඔබගේ ආත්මයේ ඔබ හාස්කමක් ලබා ගත්තා ඔබ අත උස්සන්න. Yes. Amen. Thank you. Yes. Not going to ask you to come forward. But if that testimony, you want to share that testimony at the end of the service, you know, bring it to one of the leaders so that they will give you opportunity to share your testimony. ඔබ දැන් මම කියන්නේ ඉදිරියට පැමිණෙන්න කියලා. නමුත් ඔබගේ සාක්ෂිය ඔබ බෙදා ගන්න කැමති නම් දේව මෙහේ අවසානයේදී ඔබට පුළුවන් නායකයෙක් ඇවිල්ලා හම්බෙලා එය බෙදා ගන්න ඔබට ලැබෙවි අවස්ථාව එය බෙදා ගන්න. You know, you don't have to wait for a miracle service to receive your miracle. හාස්කම් සන්ධ්‍යාවක් එනකම්ම ඉන්න අවශ්‍ය නැහැ ඔබගේ හාස්කම් ලබා ගන්න. You don't have to wait for end of the service for pastor to pray for miracles for your miracle to happen. සභාපාලකතුමා යාඥා කරනකම් ඔබ ඉන්න අවශ්‍ය නැහැ දේව මෙහි අවසානයේ ඔබගේ හාස්කම ලබා ගන්නට. There are miracles happening all the time because we are in the presence of God. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපි සිටින නිසා නිරන්තරයෙන්ම අපි මාධ්‍යේ හාස්කම් සිදු වෙමින් පවතිනවා. Hallelujah. Hallelujah. You receive your miracle when you receive the word of God, when you receive the ministry of the Holy Spirit. ඔබ ඔබගේ හාස්කම ලබා ගන්නේ ඔබ දේව වචනයත් ශුද්ධාත්මයන් වහන්සේගෙත් සේවය ලබන විටදී. And you receive it to your spirit. Amen. ලබන්නේ ඔබගේ හාස්කම ඔබගේ ආත්මයට. Hallelujah. When you receive it into your spirit, it will manifest from the outside. Hallelujah. ඔබගේ ආත්මයට ඔබගේ හාස්කම ඔබ ලබා ගත්තාම එය පිටස්තරයෙන් ප්‍රකාශ වෙන්නට යනවා. Hallelujah. Hallelujah. God is so good. දෙවියන් වහන්සේ ඉතාමත්මයි. How many of you believe God is good? කී දෙනෙක් විශ්වාස කරනවද දෙවියන් වහන්සේය? The Bible says taste and see that the Lord is good. බයිබලයේ කියනවා ඔබ රස විඳලා බලන්න දෙවියන් වහන්සේගේ යහපත් භාවය. You can taste the goodness of our God. දෙවියන් වහන්සේගේ යහපත් භාවය අපට රස විඳලා බලන්න පුළුවන්. That means you can experience it yourself first hand. අපිටම පුළුවන් තම තමන්ටම පුළුවන් උන්වහන්සේගේ යහපත් භාවය අපගේ ජීවිතේ අත්දැකලා බලන්න. Bible says Jesus Christ is the same yesterday, today and forever. Bible ekena Jesus Christus wahanse iye tadat sada kaleta me aakarenma kriya karana. And his name is the highest, the number one name in the world. Wahanse ge name me loke e usasma name Jesus name ay. Hallo, there is no other name higher than the name of Jesus. Usasma name yak usas wenne naha Jesus yana nameta wada. Bible says at that name every knee shall bow. E namaya thula Bible e sandahan wenawa hama danakma nawenna awashyamai. Every sickness shall bow at that name. Hama rogayakma dana namanawa e namayata. Every demon will bow down at that name. Hama napuru aathmayakma yaksha aathmayakma dana nawanawa e namayata. Nothing can stand in that name, the name of Jesus. Kisima dekata hita ganna baha e Jesus yana namaya prakasha. And the Bible says when we gather like this, it's very special because he's in the midst of us. Hallelujah. බලේ සඳහන් කරන දෙයක් තමයි අපි මේ ආකාරයෙන් රැස් වෙන විට උන්වහන්සේ අපි මාධ්‍යයේ සිටින නිසා ඉතාමත්ම විශේෂයි. We are not gathered here to do another religious meeting. අපි මේ සානේ මුණ ගැසිලා රැස් වෙලා ඉන්නේ තවත් ආගමික දෙයක් කරන්න නෙවෙයි. We are here to meet with the Lord Jesus Christ. අපි මේ සානේට පැමිණලා සිටින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග මුණ ගැසෙන්නටයි. Every time you come for a meeting like this, you can experience him and go back changed, transformed. Hallelujah. ඔබ මෙවැනි රැස්වීමකට පැමිණෙන හැම අවස්ථාවකදීම ඔබට පුළුවන් උන්වහන්සේව මුණ ගැසිලා උන්වහන්සේව අත්දැකලා පරිවර්තනය වෙලා ජීවිතයේ මේ ස්ථානෙන් පිට වෙනවා. That's why we say every time you come you will not leave the same way. Hallelujah. ඒක තමයි අපි කියන්නේ ඔබ එන හැම අවස්ථාවකම ඔබ ඒ ආකාරයෙන්ම යන්නේ නැහැ. Because you're not meeting with some human beings, some religious folk. You're meeting with the Lord Jesus Christ. Hallelujah. යම් ආගමික මිනිසයන් සමග මුණ ගැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග තමයි මේ අවස්ථාවේ සම්බවෙන්නේ. Hallelujah. Hallelujah. Say today is my day. ඔබ කියන්න අද දවස මාගේ දවසයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Praise God. We had a wonderful meeting yesterday. ඊයේ දවසේ තාමත්ම අනර්ග රැස්වීමක් තිබුණා මේ සානේ. I would encourage you to be for special meetings because special meetings means there's a special word for you. විශේෂ වූ රැස්වීමට පැමිණීමට මම ඔබට ධෛර්යමත් කරනවා මන්ද විශේෂ වචනයක් ඔබට ලැබෙන නිසා and we were continuing on this theme of increased grace මේ අනුග්‍රහය වැඩිවීම කියන තේමාව යටතේ අපි ඉගැන්නුවා so if you were not there yesterday you must take the tapes of those CDs ඊයේ දවසේ ඔබ හිටියේ නැත්නම් ඒ CD පට ඔබ ලබාගෙන අසන්න because we are continuing on this theme that Pastor Chris has brought to us and it is a very powerful thing itamatma balavat themawak pastor chris apata me maase genalla tibenawa me anugrahaya wediwima how many of you are blessed yesterday by being here ie dawase me sthane paminimen ki denek aashirwada I feel it was very special meeting yesterday itamatma vishesha raswimak ie tibune hallelujah you know pastor chris has declared this year the year of spreading Pastor Chris මේ අවුරුද්ද නම් කරලා තිබෙනවා ව්‍යාප්ත වීමේ වසර කියලා. And the month of October he has declared it to be the month of increased grace. ඒ වගේම ඔක්තෝබර් මාසයේ මෙම මාසය ඔහු නම් කරලා තිබෙනවා ඒ අනුග්‍රහය අධික අනුග්‍රහය ඇති මාසය කියලා. Now this is very significant because in the year of spreading we are in the month of increase grace මේක ඉතාමත්ම විශේෂිතයි මන්ද ව්‍යාප්ත වීමේ වසර තුල අපි පැමිණලා තිබෙන මාසය අධික අනුග්‍රහයේ මාසයට and we are in the 10th month now 10th month අපි ඇවිල්ලා තිබෙන්නේ 10 වෙනි මාසයට so there's almost 2.5 months more in this year තව මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් තිබෙන මාස දෙකමාරක් පමණ You know, for God to declare to us that this is going to be the month of increased grace, something very special is going to happen in the next 2.5 months. දෙවියන් වහන්සේ මේ මාසය නම් කරලා තිබෙනවා ප්‍රකාශ කරලා තිබෙනවා අධික අනුග්‍රහය ඇති මාසය කියලා. ඒ කියන්නේ ඊළඟ මාස දෙකම මාර තුල ඉතාමත්ම විශේෂිත පුදුම දෙයක් අපි තුල වෙන්න යනවා. This morning as I was praying, the Lord told me this next 2.5 months something very very powerful is going to happen. මේ උදෑසන මම ආඥා කරමින් සිටින විට දෙවියන් වහන්සේ මට හඟවපු දෙයක් තමයි ඉතා විශේෂිත බලවත් වූ දෙයක් මේ මාස දෙකම ආර තුල සිදුවෙනවා. Things are going to happen very quickly and very fast. ඉතා ඉක්මනින් ශීඝ්‍රයෙන් දේවල් සිද්ධ වෙන්න යනවා. You will be amazed at what you're going to hear. Amen ඔබ පුදුම වෙන්න යනවා ඔබට ඇසෙන්න යන දේවල් පිළිබඳව. You know not only in the church and spiritual things but also around the world. සභාවේ පමණක් නෙවෙයි ආත්මික காரணා තුල පමණක් නෙවෙයි මුළු ලෝකයේ පුරාම. You know and some of the things that are going to happen is going to be shocking for you. ඔබට ඇසෙන්න යන සමහර දේවල් ඊටම පුදුම උපදවන දේවල් වෙන්න වෙන යනවා. And if you are not strong in the spirit ඔබ ආත්මය තුල ශක්තිමත් නැත්නම් it will move you. It will cause you to wonder you know why is this happening? ඔබ සෙලවෙන්න යනවා ඔබ බලන්න යනවා ඇයි මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ කියලා. Hallelujah. It is going to be a time where you have to be focused. ඔබ මහත් අවධානයෙන් සිටින කාලයක් තමයි පැමිණෙන්නේ ඔබ ඉදිරියට. What God is doing in your life? දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කරන්නා වූ What he is doing in your family? ඔබගේ පවුල තුල කරන දේ In the church and in the nation. සභාවේ සහ දේශයේ කරන දේ So it is not a time for you to be in slumber. ඔබ මේ කාලයේ ඔබට නිදිමතව සිටින කාලයක් නෙවෙයි. Because God is ready to move us forward very quickly. දෙවියන් වහන්සේ සූදානම්ව සිටිනවා අපිට ඉතා ඉක්මනින් ශීඝ්‍රයෙන් ඉදිරියට යාමට. So don't wait for 2017 to do something that the Lord has asked you to do. ඔබ 2017 වසර වෙනකන් ඉන්න එපා දෙවියන් වහන්සේ ඔබගේ හදවතට කරන්න කියලා කරන දෙයක් කරන්න. This morning I'm going to share a very prophetic message. ඉතා ප්‍රොපේතමය පණිවිඩයක් ඔබත් සමග බෙදා ගන්න මම සූදානම්. Because what I'm sharing this morning is so important for all of us. මම බෙදා ගන්න සූදානම් වචනේ අපි සියලු දෙනාටම ඉතාමත්ම වැදගත්. Because the times are very close nearby. The end is near. මන්ද අවසානය ඉතාමත් කිට්ටුවෙන් තිබෙන නිසා. The Lord Jesus Christ is coming back again. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙනවා. And he's coming back for a church that is active, that is awake, who's ready Fill with the Holy Ghost. Kriyashiliva avadiva sudanamva shudatmayanan wahansegen purnava sitina sabavantai unwahanse paminenne. And he wants each one of his children, spiritual children, to be effective in what God has called them to be. Unwahansege kamatta unwahansege sieluma aathmika daruan ounge kandavima tula balapamak athikarana karyakshama aakarein kriya karimin sitimai. It's not just enough to come to church and go. සභාවට පැමිණලා යාම් පමණක් සෑහෙන්නේ නැහැ. He wants us to be effective in the things that he has entrusted to us. උන්වහන්සේගේ කැමැත්ත අපි බලපෑමක් ඇති කරන පුද්ගලයෙක් වීම උන්වහන්සේ අපට බාර දුන්න කාර්යභාරයන් තුළ. We want to look at some scripture, Genesis 28 verse 14. අපි Bible පද කිහිපයක් බලන්න යනවා. උත්පත්ති 28 14 වෙනි පදය. Now this is a scripture Pastor Chris used to bring the year of spreading. ව්‍යාප්ත වීමේ වසර ගැන අර්ථකථනය කළේ මේ බයිබල් පදයෙන්. And thy seed shall be as the dust of the earth, and thou shalt spread abroad to the west, and to the east, to the north, and to the south. And in thee and in thy seed shall all the families of the earth be blessed. නුඹේ වංශය පොළවේ දූලිමින් වැඩි වන්නේය. නුඹ බස්නාහිර දෙසටද, නැගෙනහිර දෙසටද, උතුරු දෙසටද, දකුණු දෙසටද පැතිර යන්නේහිය. පොළවේ සියලු ගෝත්‍රයෝ නුඹ සහ නුඹේ වංශය කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝය. The word spreading there is a Hebrew word called parat. එතන ව්‍යාප්ත වීම කියන වචනයට Hebrew වචනේ තමයි parat. Then and it means powerful, forceful bursting. Eke arthakathanaya vigraha kirima tamai ithamatma balavat balapamak athikarana pipirimak athikarana swabhavaya. You know, it is like a dam that has been opened and water is gushing out and there's a spreading of the water. ජලාශයක් විවෘත කළා එක පාටම වතුර පිපිරෙනවා වගේ පැතිරි යනවා. Hallelujah. And this is what God wants to do in your life and in us together as a church. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතේත් අපගේ සභාවේ මේ දේ සිදු කරන්නටයි. He wants us to be effective. Hallelujah. වහන්සේගේ කැමැත්ත අපි ඉතාමත් කාර්යක්ෂම වීම බලපෑමක් ඇති කිරීම. පළදායි. Also is another word පළදායි. Effective. Hallelujah. Say effective. I'm effective. පළදායි. පළදායි. Yeah. To be effective in the things of God. දෙවියන් වහන්සේගේ කාරණා තුල පළදරිය යුතුයි අපි. Hallelujah. Let's look at another scripture, Colossians chapter 1 verse chapter 4 verse 17. අපි තවත් බයිබල් පදයක් දැස බලමු. කොලෝසි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. So we are continuing on the series we started on increased grace. ඒ අනුග්‍රහය වැඩිවීම පිළිබඳ අපි දිගින් දිගටම උගන්වනු ලබනවා. Colossians chapter 4 verse 17. කොලෝසි 4 17 වෙනි පදය. And I say to Archippus, take heed to the ministry which thou hast received in the Lord, that thou fulfill it. ස්වාමීන් වහන්සේ තුල නුඹ ලැබූ සේවය සම්පූර්ණ කරන පිණිස ඒ ගැන බලා ගනින්නයි Archippus-ට කියපල්ලා. Now the word Archippus means nothing to us, but in this time it means it is your name. Archippus කියන එක අපට කිසිම අර්ථයක් නැහැ. නමුත් මේ කාලේ ඒ කියන්නේ ඔබ. Archippus was there, he's dead, he's in heaven. ඔහු හිටියා ඒ කාලේ, ඔහු දැන් ඉන්නේ ස්වර්ගස්ස වෙලා. But the Holy Spirit is now putting your name there. Hallelujah. සුදාත්මයන්න් වහන්සේ දැන් ඔබගේ නම ඒ ස්ථානෙට දමනවා. So this morning the Holy Spirit is saying to you. දැන් මේ උදෑසන ඔබට ස්වාමීන් වහන්සේ කියා සිටිනවා. He's speaking, he knows your name. සුදාත්මයන්න් වහන්සේ ඔබගේ නම දන්නවා. And he's saying take heed. This morning the message for you is to take heed to the ministry which thou has received in the Lord that thou fulfill it. ස්වාමීන් වහන්සේ තුල ඔබ ලැබූ සේවය සම්පූර්ණ කරන පිණිස ඒ ගැන ඔබ වග බලා ගන්න අවශ්‍යයි. You know, if you receive the Lord Jesus Christ into your life, Jesus Christ වහන්සේව ඔබගේ ජීවිතයට ඔබ පිළි අරගෙන තිබෙනවා නම්, if you received his blessing, his goodness, උන්වහන්සේගේ ආශිර්වාදය යහපත් භාවය ඔබ ලබාගෙන තිබෙනවා නම්, it is not for nothing. එය නිකන් නෙවෙයි ලැබුවේ. Now he has entrusted to you a ministry something for you to do to fulfill. දැන් උන්වහන්සේ ඔබට වගකීමක් දීලා තිබෙනවා යම් දෙයක් සම්පූර්ණ කරන්නට. He went to the cross of Calvary for you, for me. He paid a price for us. උන්වහන්සේ කල්වාරි කුරුසයට ගියේ ඔබටත් මටත් යම් මිලයක් ගෙවන්නටයි. He delivered us from the bondage of the devil and he brought us into his marvelous light. යක්ෂයාගේ ඒ සියලු බන්ධන වලින් උන්වහන්සේ අපිව නිදහස් කළා උන්වහන්සේගේ ආලෝකයට අපිව ගෙනෙන්නලා තිබෙනවා. And now he has given you a ministry. දැන් උන්වහන්සේ ඔබට යම් සේවයක් දීලා තිබෙනවා. He has given you a job, a responsibility to fulfill on this earth. යම් වගකීමක් ඔබට දීලා තිබෙනවා සම්පූර්ණ කරන්න මේ ලෝකයේ ඔබගේ කාලය තුල. You know that is why you are alive today. ඒ නිසායි ඔබ මේ ස්ථානයේ අද දවසේ සිටින්නේ. If the purpose the reason why God saved you is only to go to heaven, you shouldn't be here on this earth. ඔබව ගැලවීමට ගෙන ආපු එකම අරමුණ ඔබට ස්වර්ගස්ත වෙන්න නම් අද දවසේ ඔබ මේ ස්ථානයේ ඉන්නවත් අවශ්‍ය නැහැ. ඔබ ස්වර්ගස්ත වෙලා ඉන්න ඕනද? Hallelujah. But the fact that you are here is because God has a purpose to fulfill through you. Amen. ඔබ මේ ස්ථානයේ ඉන්නේ දෙවියන් වහන්සේට යම් කොටසක් තිබෙනවා යම් වගකීමක් තිබෙනවා ඔබට බාර දීලා සම්පූර්ණ කරන්න. And he said take heed to that. Hallelujah. එමණිස ඔබ ඒකේ යෙදෙන්න අවශ්‍යයි. The word there take heed means carefully examine. ඔබ ඊටාත්ම ප්‍රවේසමින් ඒ දේ වග බලා ගත යුතුයි. Carefully examine with a mindful eye. ඔබගේ මානසිකත්වයෙන් ඔබ මුළුමනින්ම ඒ කෙරෙහි යොමු වෙලා ඒක වග බලා ගත යුතුයි. You know not with a blind eye. ඔබ ඇස්පෙනෙන් නැහැ වගේ නෙවෙයි. You know some people they see something but they pretend they didn't see it. හොඳට සමහර අය පෙනුනත් නොපෙනුනා වගේ ඉන්නවා. මෙතන කියන්නේ හොඳට ඔබ ඇස් ඇරලා පියවි ඇසින් බලලා ඒ කෙරෙහි අවධානය යොමු කරන්න. Examine yourself. Am I fulfilling what God has given to me? ඔබ ඔබගේ ජීවිතයේ තුල සොයා බලන්න දෙවියන් වහන්සේ ඔබට බාර දී ඇති කාර්යභාරය ඔබ අතින් සම්පූර්ණ වෙනවා. In the first place you should know what has God entrusted to you. ප්‍රථමයෙන්ම ඔබ දැනගත යුතු කාරණාවක් තමයි දෙවියන් වහන්සේ ඔබට දී ඇති වගකීම කුමක්ද? So it says that thou has received. Have you received it? ඔබ ලැබලා කියලා කියන ඔබ ලැබලා තිබෙනවද මේ? Have you received the what God has given you, the ministry? Have you received the ministry? දෙවියන් වහන්සේ ඔබට දී ඇති සේවය ඔබ ලබා තිබෙනවද? Hallelujah. Do you know what is your ministry? ඔබගේ සේවය ඔබ දන්නවද? If you don't know that, come and meet me after the service or make an appointment. I will meet you personally. ඔබ දන්නේ නැත්නම් ඔබගේ සේවය කුමක්ද කියලා මම පෞද්ගලිකව ඔබව මුණ ගැසෙන්න කැමතියි. Hallelujah. You see, your ministry that the Lord gives is more important than anything else that you do in this world. දෙවියන් වහන්සේ ඔබට දීලා ඇති ඔබගේ වගකීම සේවය ඉතාමත්ම වැදගත් මේ ලෝකයේ ඔබ කරන කිසිම දෙයකට වඩා. Some people say so and so is doing well. සමහර අය කියනවා අර කෙනා හොඳට යම් දේවල් කරගෙන යනවා. What does that mean? They say oh because he's doing a good job, he's gone abroad, you know, he's making a lot of money, he has a nice car. ලස්සන වාහනයක් තිබෙනවා. Fine those are except God wants us to be blessed. දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි අපි ආශිර්වාදලා ජීවිතයක් ජීවත් වෙන්නේ. But real success is when you fulfill God's desire for you, God's dream for you. Hallelujah. නියම වූ සාර්ථකත්වය තමයි දෙවියන් වහන්සේගේ ආශාව ඔබගේ ජීවිතයේ ඉෂ්ට කිරීම. Because when you go to heaven, all of us are going to heaven, I believe. සියලු දෙනාම ස්වර්ගස්ත වෙනවා මම ඒ දේ විශ්වාස කරනවා. When we go to heaven, God is not going to recognize us for the degrees that we got or the cars and the houses that we have. දෙවියන් වහන්සේ අපිව හඳුනගන්න යන්නේ නැහැ අපි ස්වර්ගස්ත වුණාම අපිට තිබිච්ච ඒ නිවස නැත්නම් වාහන පිළිබඳව බලලා නැත්නම් අපගේ අධ්‍යාපන සුදුසුකම්. But there is a crown of righteousness for those who have fulfilled the call, the calling, who have run the race and finished it. Hallelujah. දෙවියන් වහන්සේගේ ඒ කැඳවීම සම්පූර්ණ කරපු සියලු දෙනාටම ඒ ධර්මිෂ්ඨකම නැමැති ඔටුන්නක් දෙවියන් වහන්සේ තුල තිබෙනවා. ඒ ඇදහිල්ලේ සටන සටන් කළා ඒ කෙලවර කරපු සියලු දෙනාටම. So there is a special instruction reminder saying to take heed and to fulfill it. Hallelujah. අපි ඒ දේ හොඳින් සොයා බලලා ඒ දේ සම්පූර්ණ කරන්න අවශ්‍යයි. Hallelujah. I want to congratulate many of you. Many of you are doing the ministry. But now I want to challenge you. We must all fulfill it, including me. Hallelujah. මම ඔබට සුබ පතන්න කැමති බොහෝ දෙනා දෙවියන් වහන්සේ බාර දුන්නා වූ සේවය තුල රැඳී සිටිනවා. මම ඔබට අභියෝග කරනවා මමත් ඇතුළුව ඒ සේවය සම්පූර්ණ කරන්න අවශ්‍යයි අපි විසින්. If you are not doing it yet, start somewhere. Hallelujah. ඔබ යම් දෙයක් තවමත් කරන්නේ නැත්නම් කොහේ හරි ඔබ පටන් ගන්න. See a need and meet that need. Hallelujah. අවශ්‍යතාවයක් බලලා ඒ අවශ්‍යතාවය සපුරාලන්න. You know that's how you start. You see a need and fulfill it. ඒ ආකාරයෙන් තමයි අපි ආරම්භ කරන්නේ. Hallelujah. Hallelujah. Amen. Amen. Praise God. ප්‍රශංසා වේවා. Tell the next person I'm going to fulfill it. එහා පැත්තේ ඉන්න කෙනාට කියන මම ඒ දේ සම්පූර්ණ කරන්න යනවා. Tell the next one I'm going to fulfill it. මම මේ දේ සම්පූර්ණ කරන්න යනවා එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න. And now you ask the other person, are you going to fulfill it? එහා පැත්තේ ඉන්න කෙනාගෙන් ඔබ අහන්න ඔබ සම්පූර්ණ කරන්න යනවාද ඔබගේ සේවය? Hallelujah. Amen. Something is happening. යම්යක් සිද්ධ වෙනවා. Now I want to share four things very quickly, four points this morning. ඉතින් ඉක්මනින් කාරණා හතරක් ඔබත් සමග බෙදා ගන්න. Regarding fulfilling, regarding how to be effective. දෙවියන් වහන්සේ කෙරෙහි වඩා බලපෑමක් ඇති කරන ඵලදායි ජීවිතයක් ගත කරන්න කෙසේද කියලා. How you can fulfill, how you can spread the way God wants us to. දෙවියන් වහන්සේ ආශා කරන කැමැති ආකාරයට අපි ව්‍යාප්ත විය හැක්කේ කෙසේද? Are you ready now? Let's tighten our seat belts. We are going higher now. Hallelujah. First point. ඉහළට යන්න යන්නේ. ඉතින් අපි සූදානම් වෙමු පළවෙනි කාරණාව තමයි. First is I'm teaching you how to, okay? First one is walk with the Holy Spirit, Holy Ghost. ශුද්ධාත්මයන්න් වහන්සේ සමග අපි හැසිරිය යුතුයි. We have to walk this walk with the Holy Spirit. අපගේ ගමන අපි ගමන් කළ යුත්තේ ශුද්ධාත්මයන්න් වහන්සේ සමගයි. Isaiah 48 verse 17 to 19. යෙසායා 48:17 සහ 18 පද. Wonderful, it's coming very quickly. Praise God. Thus says the Lord, the Redeemer, the Holy One of Israel. I am the Lord thy God, which teaches thee to profit, which leadeth thee by the way that thou should go. නුඹේ විදුම් කාර්යයද ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තනන් වහන්සේද වන ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක ප්‍රයෝජන ලබා ගැනීමට නුඹට උගන්වන්නේ නුඹ යා යුතු මාර්ගෙහි නුඹ ගෙන යන්නේත් නුඹේ දේව වූ ස්වාමීන් වහන්සේ වන මමය. Now this is referring to the Holy Spirit because the Holy Spirit is the Lord of the harvest. මෙතන කතා කරන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ ගැන ඒ අස්වැන්නේ ස්වාමීන් වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ. It is the Holy Spirit that enables us to profit, to increase. ශුද්ධාත්මයන්න් වහන්සේ තමයි අපට හැකියාව ලබා දෙන්නේ වැඩි වෙන්නට අපිට වාසියක් ලබා දෙන්නට. Which leadeth us. The Holy Spirit is our guide. He leads us in the path that we should go. Hallelujah. අපි යා යුතු මාර්ගය තුල උන්වහන්සේ මඟ පෙන්වනවා. Hallelujah. He says, I am the Redeemer. He is the one who has redeemed us from the clutches of the enemy. ඒ යක්ෂයාගේ උගුල් වලින් උන්වහන්සේ තමයි අපිට මිදීම ගෙනල්ලා තිබෙන්නේ. Now he wants to take us in the specific path that he has for us where there is victory, where there is profit and success. උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ නියම කළ ඇති එම මාර්ගය තුල අපිව ගෙන යන්නයි ඒ වාසිය ප්‍රයෝජනීය සාර්ථකත්වයේ තිබෙන එම මාර්ගය. Verse 18. Oh, that thou hadst hearkened to my commandments, then had thy peace been as the river and thy righteousness as the waves of the sea. Hallelujah. අනේ නුඹ මාගේ ආඥා වලට අහුම්කම් දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය. Verse 18 is so sick. He said, oh, I desire my children hearken, listen to my voice, listen to the instructions I give. If they do, their peace shall be like the river and their righteousness like the waves in the sea. උන්වහන්සේ මෙතන කියනවා අනේ මගේ දරුවන් මාගේ කටහඬට මා කියන මගේ උපදේශවලට ඇහුම්කන් දුන්නා නම් මගේ දරුවන්ගේ සමාදානය ගංගාවක් වගේ වෙන්න යනවා මගේ දරුවන්ගේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ වගේ වෙනවා So it means that we can either hearken to his voice or we can ignore his voice ඒ කියන්නේ මේ නර්ථවත් වන්නේ අපිට උන්වහන්සේගේ කටහඬට ඇහුම්කම් දෙන්න පුළුවන් නැත්නම් ඇහුන්නේ නැහැ වගේ ඉන්න පුළුවන් In this morning you can either hearken to his voice with desire in your heart or you can just ignore and just think of something else මේ උදෑසන ඔබටත් පුළුවන් සුදාත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේගේ කටහඬට ඇහුම්කම් දෙන්නට නැත්නම් ඔබට පුළුවන් ඇහුන්නේ නැහැ වගේ මග ඇරලා ඉන්නත් But look at it the results of hearkening that their peace will be like the river Hallelujah and their righteousness like the waves in the sea. ඔබට පේනවද ඇහුම්කම් දීමේ ප්‍රතිඵලය ඇවිල්ලා ඔවුන්ගේ සමාදානය ගංගාවක් වගේද ඔවුන්ගේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ වගේද වෙන්න යනවා. The peace you know the peace in the midst of turmoil in the midst of you know the storm there is a peace that God wants to give us hallelujah madhye e amarukam madhye deviyan wahansege kematta meveni samadhanayak apata deemai and he says righteousness as the waves of the sea what does that mean dharmishthakama mohunde rala men kiyala kino e narthawat wanne mokakda it's speaking about the fruit of righteousness this morning what we shared in the rhapsody dharmishthakame phala ganai metena katha karanne yatharthaye it speaks about the manifestation of the righteousness dharmishthakame e ප්‍රකාශ වීම ගැනයි මේ ස්ථානයේ කතා කරන්නේ Like the waves have you seen the waves one wave will come and then after that another wave will come it comes one after the other hallelujah නේද මුහුදේ රැළ ගසන ආකාරය එක රැල්ලක් එනවා ඊට පස්සේ තවත් රැල්ලක් එනවා ඒ වගේ එනවා රැල්ල Our righteousness will be like that constantly you know the righteousness of God will be manifested through our lives hallelujah සගේ ධර්මිෂ්ඨකම අපගේ ජීවිතය තුලින් ප්‍රකාශවනු ලබනවා And look at verse 19 thy seed also had been as the sand and the offspring of thy bowels like the gravel thereof his name should not have been cut off nor destroyed from before me 19 වෙන පදේ නුඹේ වංශය වැලි මෙන්ද නුඹෙන් පැවතෙන්නෝ එහි වැලි ඇට මෙන්ද වන්නෝය ඔහුගේ නම මා ඉදිරියෙන් සිඳ දමනු ලැබෙන්නේවත් නැති කරනු ලැබෙන්නේවත් නැත Hallelujah did you see that you know the spreading the increase will be like the dust like the sand no if you go to the beach you find that sand for days that sand will be there in your house අපි දකිනවා මෙතන වැඩිවීම ව්‍යාප්ත වීම හරියට ඒ මුහුණ තිබෙන වැලි වගේ අපි වැල්ල පා ගන්න ගියහම ඒ වැලි අපේ ඇඳුම් වලට එකතු වුණහම දවස් ගාණක් යනකම් ඒ වැලි තිබෙනවා ඇඳුම් වල and his name shall not never be cut off hallelujah නම කවදාක්වත් නැති කරනු ලබන්නේ නැහැ praise god ප්‍රශංසා වේවා you know what a blessing that is කුමන ආශිර්වාදයක්ද what a blessing that is කුමන ආශිර්වාදයක් but we need to walk with the holy spirit නමුත් අපි සුදාත්මයන්න් වහන්සේ තුලම හැසිරිය යුතුයි walking in step with the holy spirit සුදාත්මයන්න් වහන්සේ තුලම අපි හැසිරිය යුතුයි fellowshipping with the holy spirit සුදාත්මයන්න් වහන්සේ සමග සහභාගීත්වයේ දරමින් you know we have done a teaching called fellowship with the holy spirit you can get it from the bookshop මාලාවක් කරා සුදාත්මයන්න් වහන්සේ සමග සහභාගීත්වයේ දැරීම පිළිබඳ series ගන්න පුළුවන් මාධ්‍ය හලෙන් where your prayer language becomes communion becomes a fellowshipping with the holy spirit where the holy spirit is so near to you where you hear his voice where you speak to him where you express your love your intimacy to the holy spirit සුදාත්මයන්න් වහන්සේ ඔබට එතරම් සමීප වෙනවා ඔබ උන්වහන්සේ සමග යාඥාවෙන් සහභාගීත්වයේ දරනකොට උන්වහන්සේගේ කටහඬ උන්වහන්සේගේ ප්‍රේමය ඔබගේ ජීවිතේ ප්‍රකාශ වෙන්න යනවා ඔබගේ ජීවිතේ ඔබ අත්දකින්න යනවා In Zechariah chapter 4 verse 6 and 7 Zechariah පොතේ 4 6 සහ 7 පදවල Zechariah chapter 4 verse 6 and 7 and we are looking at the living bible TLB then he said this is god's message to Zerubbabel deviyan wahansege paniwidaya meyai Zerubbabel ta not by might nor by power but by my spirit says the lord almighty balengwat shaktiyenwat neve mage aathmayanan wahanse karana kota genai then it says you will succeed because of my spirit mage aathmayanan wahanse karana kota gena oba saarthaka wenna yanawa hallelujah did you see that You will succeed not because of your own effort. Obage vayama nisa nevey oba saarthaka wenne. Because you are good. Oba yahapath nisa. Because you are clever. Oba daksha nisa. No, because of my spirit. Though you are few and weak. Oba kuda sankhyawak uwat oba durwala unath obage saarthakathwaya oba addakinawa mage aathmayanan wahanse karana. Hallelujah. You might feel weak today, but as you fellowship with the Holy Spirit, your success is assured. Hallelujah. Amen. Oba ada dawase obata durwala wahangunath oba sudathmayanan wahanse ekka sahabagithwe darana kota oba shaktimat wenawa saarthaka wenawa. Verse 7. 7th pada. Oh, I like this. Therefore no mountain however high can stand before Zerubbabel. Hallelujah. Usa unath hita ganna baha Zerubbabel idiriye. Put your name there and say, no mountain high can stand before me. Hallelujah. ඔබගේ නමේ ස්ථානයට දාලා ඔබ කියන්න කිසිම ඒ උස කන්දකට බැහැ මා ඉදිරියේ සිට ගන්නට. For it will flatten out before him. Hallelujah. ඔහු ඉදිරියේ ඒක පහතට වැටිය යුතුමයි. And Zerubbabel will finish building this temple with mighty shouts of thanksgiving for God's mercy, declaring that all is done by grace alone. Hallelujah. සෙරුබාබෙල් මේ පූජා ස්ථානය ගොඩනගන එක ඉවර කරන්න යනවා ඒ ඉස්සුති දීමේ මහත් ഘോഷා කරමින් දෙවියන් වහන්සේගේ කරුණාව ඒ අනුග්‍රහය කරන කොටගෙන ඒ දේ ප්‍රකාශ කරමින් Hallelujah. Hallelujah. You will succeed by grace alone. Hallelujah. උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන පමණක් සාර්ථක වෙයි. That mountain that is before you will be flattened. Hallelujah. ඒ කන්ද පහතට හෙලනවාමයි. Hallelujah. Hallelujah. And what God has given you to complete, you shall finish it. දෙවියන් වහන්සේ ඔබට සම්පූර්ණ කරන්න දී ඇති දේ ඔබ. And you shall declare it is by grace alone. Hallelujah. ඒ ප්‍රකාශ කරන්න යන්නේ අනුග්‍රහය කරන කොටගෙන පමණයි. You know that God wants his name be glorified in everything. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ නාමය මහිමයට පත්වීමයි සියලු කාරණා තුන. Never ever take glory credit for what God has done in your life. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ කළා වූ දේ ගැන කවදාක්වත් ඔබ ඒ මහිමය ගන්න එපා. Don't say I've done this, I'm clever. I've done this because I'm good. ඔබ කියන්නේපා මම මේ දේ කළා තිබෙනවා මම දක්ෂ නිසා මම යහපත් නිසා. It is by grace and grace alone. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරන. Say it is by grace alone. ඔබ කියන අනුග්‍රහය කරන කොටගෙන. Hallelujah. Hallelujah. There's lot to be done. බොහෝ දේවල් තිබෙනවා කරන්න. There's lot to be done in this year. මේ අවුරුද්දේ බොහෝ දේවල් කරන්න තිබෙනවා. And it shall be done by grace alone. අනුග්‍රහය කරන කොටගෙන පමණක් අපි මේ දේ කරන්න යන්නේ. Amen. Hallelujah. Hallelujah. Don't worry, his grace is available for us. ඔබ කනසලු වෙන්න එපා. උන්වහන්සේගේ අනුග්‍රහය. Every mountain shall be flattened. Hallelujah. සියලු බකන්දු පහ වෙනවා. Hallelujah. I love that. Hallelujah. See that picture before you, that mountain is flattened. ඔබ ඒක පින්තූරයක් මවා ගන්න. ඒ කන්ද පහ වෙනවාමයි. However high. Hallelujah. කොපමණ උස වුණත්. Hallelujah. However high. Glory. Yes, we'll give a clap to the Lord. දෙවියන් වහන්සේට අපි ලොකුවත් පොළොසන්නා දෙයක්. The Lord. Secondly, important, I'm talking about how you can be more effective in this time. Hallelujah. Haletula wada balapamak athi karana paladayi jeevithayak gatha karanne kese? How you can fulfill your calling? Obage kandavima kese sampurna karanawada? Fulfilling your ministry. Number 2, do what he tells you to do. Unwahanse obata karanna di athi de oba karanna. Do what he tells you to do. උන්වහන්සේ ඔබට පවරා දී ඇති කාර්යභාරය ඔබ ඉෂ්ට කරන්න. Do you know that the difference between success and failure? ඔබ දන්නවද සාර්ථකත්වය සහ පරාජිතය භාවය අතර ඇති වෙනස? Is your action that God asks you to do? ක්‍රියාවලියයි දෙවියන් වහන්සේ ඔබට දී ඇති දේ තුල. If you do what God tells you to do, you will succeed. Hallelujah. උන්වහන්සේ ඔබට කියා ඇති දේ ඔබ කරලා තිබෙනවා නම් ඔබ නිසැකවම සාර්ථක වෙනවමයි. Yesterday I spoke about 3 things. I don't want to explain that. I want to share the very quickly I mentioned the 3 new information. Remember yesterday those who were there? තුනක් ඔබත් සමග බෙදා ගන්න. New information. මේ දේ තමයි අලුත් තොරතුරු. And acquire new attitudes. අලුත් ආකල්ප. And new actions. Hallelujah. ක්‍රියාවලී. Hallelujah. Hallelujah. New actions are so important. අලුත් ක්‍රියාවලී නිතාමත්ම වැදගත්. Hallelujah. Hallelujah. In Genesis chapter 26. උත්පත්ති පොතේ 26 වන පරිච්ඡේදයේ. Let's look at it. Genesis chapter 26. උත්පත්ති 26 වෙනි පරිච්ඡේදයේ. Yeah, Brother Rod is very happy with that. His favorite portion of scripture, Genesis 26. And there was a famine in the land beside the first famine that was in the days of Abraham. And Isaac went unto Abimelech, king of Philistines, unto Ger. Next verse. We'll do first two verses first. Next verse. Verse 2, please. Sorry. Abraham ge davaswaladi u palamuwini saagataya hera tawat saagatayak deshe hiwiya Isaac pilissawarunge raju Abimelech wetata gerarta giyeya. Sorry Madhu. Verse 2, and the Lord appeared unto him and said, go not down into Egypt, dwell in the land which I shall tell thee of. ස්වාමීන් වහන්සේ ඔහුට පෙනී මිසරයට නොගොස් මා විසින් නුඹට කියන දේශයෙහි වාසය කරපන්න මේ දේශයෙහි විදේශිව සිටපන්න. Now there was a famine. මෙතන තිබුණා සාගතයක්. You know, people were struggling to පොරබදමින් සිටුණා. And many people went to other countries. They went to Egypt to get supplies. මිසරයට වෙන වෙන දේශවලට ගියා. But the Lord had a specific instruction for Isaac. දෙවියන් වහන්සේට විශේෂිත වූ උපදේශයක් තිබුණා ඊසාක්ට. He appeared and he said, go not, don't go to Egypt. දෙවියන් වහන්සේ කිව්වා ඊසාක්ට ඒ මිස්රයට යන්න එපා කියලා. Everyone is going but I don't want you to go. ඔබ යන්න එපා අන්නය ගියත්. Because verse 4 he's giving a promise. මන්ද හතරවන පදේ උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා. You know, when God gives an instruction that is for our own good. දෙවියන් වහන්සේ යම් උපදේශයක් දෙනවා නම් එය අපගේ යහපතටමයි. Hallelujah. Hallelujah. God gives an instruction not for his good, it's for our good. දෙවියන් වහන්සේ යම් උපදේශයක් දෙන්නේ උන්වහන්සේගේ යහපතට නෙවෙයි. Verse 4. යහපතටයි. Verse 4 he says, and I will make thy seed to multiply as the stars of heaven, and I will give unto thee thy seed all these countries, and in thy seed shall all the nations of the earth be blessed. Hallelujah. පහපද ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාවද මාගේ පනතද මාගේ ව්‍යවස්ථාවන්ද පැවැත්වූ හේයින් නුඹේ වංශය අහසේ තරුමෙන් වැඩි කර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. Hallelujah. Hallelujah. This is a blessing attached to it. මේ ආශිර්වාදය එයට සම්බන්ධ වෙන. But God wanted something from Isaac, not to do something. Hallelujah. නමුත් දෙවියන් වහන්සේ ඊසාක්ගෙන් බලාපොරොත්තු වුණා යම් දෙයක් නොකිරීම. You know, what has God told you to do and not to do? දෙවියන් වහන්සේ කුමක්ද ඔබට කියලා තිබෙනේ කරන්න සහ නොකරන්න? I found, you know, in my ministry 25 years, I'm so amazed how people, but God says don't do, they want to do. But God says do, they don't want to do. මාගේ සේවයේ කාලය තුල මම පුදුමයට පත් වෙන දෙයක් තමයි සමහර මිනිස්සයා ඔවුන් කරන්න කැමති දෙවියන් වහන්සේ කරන්න එපා කියන දේ. ඔවුන් කරන්න කැමති නැහැ දෙවියන් වහන්සේ කරන්න කියන දේ. And after that, after some time they come back at pastor, you know, you told me to do this, now see I'm in big trouble. ඊට පස්සේ කාලයකට පස්සේ අමාරුවේ වැටුණාම කියන පාස්ටර් දැන් මේ මම අමාරුවේ වැටිලා ඉන්නේ. They said don't go, who told you to go? Hallelujah. කවුද කිව්වේ ඔබට යන්න කියලා? කිව්වා නේද යන්න එපා කියලා? Did God tell you to go? දෙවියන් වහන්සේ කිව්වද ඔබට යන්න කියලා? Did God tell you to marry this so and so? දෙවියන් වහන්සේ කිව්වද ඔබට අරයට විවාහ වෙන්න කියලා? But you do it without God telling you to do, and then you come back, you are struggling in life. දෙවියන් වහන්සේ කිව්වේ නැහැ යාට විවාහ වෙන්න කියලා. නමුත් ඔබ විවාහ වෙනවා. ඊට පස්සේ ඔබ ජීවිතය අමාරුවේ වැටෙනවා. I must do what the Lord tells me to do. මම කළ යුත්තේ දෙවියන් වහන්සේ මට say it. I must do what the Lord tells me to do. ඔබ කියන්න මම කළ යුත්තේ දෙවියන් වහන්සේ මට කරන්න කියන දේ පමණයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. What has God told you to do? දෙවියන් වහන්සේ ඔබට කරන්න කියලා ඇති දේ කුමක්ද? Why are you not doing it? ඇයි ඔබ ඒ දේ කරන්නේ නැත්තේ? You're there, but you're marking time. You're saying, okay, later. ඔබ ඉන්නවා ඒ ස්ථානේ, නමුත් ඔබ කියනවා නෑ පස්සේ කරන්නම් කියලා. It is now is the time to do what the Lord has told you to do. දැන් තමයි කාලය පැමිණලා තිබෙන්නේ දෙවියන් වහන්සේ ඔබට කියා ඇති දේ කරන්නට. Hallelujah. Hallelujah. Without taking action, there is no new level of glory for your life. ක්‍රියාවක් ඔබ කරේ නැත්නම් දෙවියන් වහන්සේ තුල අලුත් මහිමේ මට්ටමක් ඔබට නැහැ. I'm so thankful to the Lord. When I came to know the Lord Jesus Christ in 1988. 1988 මම දෙවියන් වහන්සේව හඳුනගත්ත ඒ මොහොතේ ඉඳලා මම ඉතාමත් ස්තුතිවන්තයි උන්වහන්සේට. You might know my story. I was an accountant in Dubai and I was doing so well. I had a great future ahead of me in the world. Dubai මම ගණකාධිකරණ වෘත්තියේ ඉතාමත් සාර්ථකව ලෞකික ආකාරයෙන් ඉතාමත් සාර්ථක ජීවිතයක්. When I came on a holiday in I think 1979-80 I was walking in the streets of Sri Lanka and I was weeping. You know, tears were coming down my eye. I didn't know why. Mama nivadu kaalayakata Lankaweta paminla e veedivala gaman karana vita man dakka mata danuna deyak thamai mage e aswalin kandulu. Whenever I see another countryman, another Sri Lankan, my eyes were tearing. E Sri Lankika manushyek dakkanam mage aswalin kandulu ena everything gatta. When they were singing the national anthem, I was tearing. Then when they sang the song for Sri Lanka, I was sobbing and tearing. Jathika geeya gayana karanakota e Lankawata thibena geethikawa gayana karanakota mama nirantarena andanna patan gatta. I went back and I shared this with my pastor in Dubai. Mama Dubai nuwarata giyahama mage sabapalaka thuma ekka me de beda gatta. After a few days he came to me. He said, "Roshan, God is calling you to go to Sri Lanka." Oh, kiyapu deyak tamai obata Sri Lanka desheyata yanna obowa kandawenawa kiyala deviyan wahanse. Before he could tell, I knew this is what God was telling me. Oh, mata kiyannat kalin mata hanguna mage hadawate deviyan wahanse kiyana de. Praise God. I didn't think twice. I was happy, you know. I didn't think, "Oh, my job. Oh, I resigned." You know, I gave my resignation. They said, "Wait 6 months." I was in the plane back to Sri Lanka. Hallelujah. No character certificates, no leaving certificates, nothing. I was in Sri Lanka. දෙපාරක් හිතුවේ නැහැ මම එක ශණෙහෙම්ම තීරණයක් අරගෙන ශ්‍රී ලංකාවට නැවත පැමිණියා. You know, you might ask, how can you make a decision like that? When the Lord tells you to do something, you do it. Hallelujah. කොහොමද එවැනි තීරණයක් ගන්නෙ? මම කියන්න කැමති දෙවියන් වහන්සේ යම් දෙයක් කරන්න කැඳවනවා නම් ඒ දේ අපිට කරන්න පුළුවන්. I was just thinking, if I had not obeyed the Lord, what would have happened? මම දෙවියන් වහන්සේට කීකරුණේ නැත්තම් කුමක් සිදු වෙන්න තිබුණද? Maybe you will not be here today. එහෙනම් ඔබ මේ ස්ථානේ ඉන්න යන්නේ නැහැ. This place would still be a shrub with banana trees and whatever it is. Me kale e kale tibune e kehel gas wattak tibune e wagema tibennat puluwam. What is God telling you to do? Devyan wahanse obata karanna kiyala. I feel there are some people who have been resisting what God has asked you to do. Mata hangenawa yama aya innowa me sthane devyan wahanse obata kiya athi de karannata oba viruddha vela sitinawa. You in your own mind you are calculating, let me earn this much money, then I will do it. Is God so poor that he can't provide for you? ඔබ ඔබගේම මනසේ ගණන් හදමින් සිටිනවා මම මෙච්චර මුදල් ප්‍රමාණයක් එකතු කළා ඊට පස්සේ මම එන්නම් සේවයට දෙවියන් වහන්සේ දුගීද උන් වහන්සේට බැරිද ඔබට සපයන්න? The Lord is my shepherd. I shall not lack. Hallelujah. මේ රට කිසිම හිඟයක් වන්නේ නැහැ. The Lord is my shepherd. I shall not lack. දෙවියන් වහන්සේ මාගේ එඳේරා මට කිසි හිඟයක් වන්නේ නැහැ. The third thing is boldness. Hallelujah. තුන්වෙනි කාරණාව තමයි නිර්භීතකම. Boldness. You need to be bold if you are to be fruitful, if you are to be effective. ඔබ ඵල දරන්න නම් ඔබ කාර්යක්ෂම වෙන්න නම් බලපෑමක් ඇති කරන්න නම් ඔබ නිර්භීත විය යුතුයි. Disregarding the threats. ඔබට එන ඒ අභියෝග ඔබට එන ඒ විරුද්ධ වීම තර්ජන and being focused on the word of God. අපි ඒ වන් තර්ජන නොසලකා දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. Opinions of men. මනුෂ්‍යයාගේ විවිධ වූ අදහස්. You know, many people will have opinions. එක එක මනුෂ්‍යයාට විවිධ වූ අදහස් තියෙන්න පුළුවන්. If you want to get opinions from people, everyone will give a different opinion. මනුෂ්‍යයන්ගේ අදහස් ගන්න ගියොත් හැම එක්කෙනාම ඔවුන්ගේ විවිධ වූ අදහස් දේවි. In Acts chapter 5 verse 27 to 29. ක්‍රියාපොතේ 5 වන පරිච්ඡේදයේ 27 සිට 28 පරිච්ඡේදය. We see the background there. The apostles were put into prison because they were giving the gospel. අපි දකිනවා පසුබිම ඒ අපොස්තලවරු හිරගෙයි දැම්ම ඔවුන් සුභාරංචිය බෙදාගත් නිසා. You know, but God released them from the prison and the officials are speaking to them now. ඔවුන්ව නිදහස් කරා දැන් ඒ එතන හිටපු මිනිස්යන් පූජකයන් කතා කරනවා. They said and they brought they said before them verse 28 Did we not strictly command you that you should not teach in this name? And behold, you have filled Jerusalem with your doctrine, has intent to bring this man's blood upon us, speaking about Jesus. Then yep. Peter and the apostles answered and said, We ought to obey God rather than men. Hallelujah. නූගන් වන්නට නුඹලාට තදින් ආඥා කළෙමු. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරූසලම පුරවා ඒ මනුෂ්‍යයාගේල්ලේ අප පිට පමුණුවන්නට සාදන්නහුයයි ඔවුන්ට කීවේය. ප්‍රේතෘස්ද ප්‍රේරිතයෝද උත්තර දෙමින් මනුෂ්‍යයන්ට වඩා දෙවියන් වහන්සේට අප විසින් කීකරු විය යුතුය. Hallelujah. This is Peter who was so timid who said I do not know Jesus. You know when that he denied Jesus 3 times. But now Peter is filled with the Holy Ghost. He's saying, I don't care about men. I must obey God. Hallelujah. මෙතන පේස්ත්‍රුස් තමයි කතා කරන්නේ ඉතාමත්ම නිර්භීතව ඒ ලැජ්ජ වෙලා හිටිය මිනිසයා බියෙන් හිටපු මිනිසයා යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා තුන් වතාවක් කිව්වා. නමුත් මේ ස්ථානයේ කියනවා මිනිසයාට වඩා දෙවියන් වහන්සේට කීකරු වෙන්න ඕන කියලා. Hallelujah. When that boldness comes to your spirit you only want to do one thing to obey God hallelujah you know people will say all kinds of things to you they will call you all kinds of names agam pawa denna kiyala kiyai you are betraying your what is that religion and all kinds of thing but you say I will only obey God ඔබ කියන්නේ යනවා මම කී කරුවන්නේ දෙවියන් වහන්සේට විතරයි. You cease to be a secret Christian. ඔබ ඒ රහස් කිතුණුවෙක් වීම නවත්වන්න යනවා. අර රහස් පොලිසිය වගේ you know they're like the secret police there are secret Christians. රහස් කිතුණුවත් ඉන්නව රහස් පොලිසිය වගේ. You know like the submarine Christian. සබ්මරීනේ වගේ අර යටින් යන they appear on Sunday and they disappear during the week. උඹ යටින් යන ඒ නෞකා submarine iridata enowa aapahu nathi vela yanawa you must be bold hallelujah oba nirbhita viyutu jesus was bold to die on a cross for you and for me jesus wahanse nirbhita una obath mamath wenuen e kurusaye merenna he hung on that cross naked e kisima vastrayak nathiwa e kurusa patuna do you know that jesus was naked on the cross oba dannawada yesus wahanse kuruse kisima vasseyak nathuwa hitiya kiyala he took our shame hallelujah wahanse apage lajjawa gatta so that we don't have to be ashamed of any man hallelujah api kisi manushyak pilibandawa lajjaw noviya yutu wenima hallelujah say I'm not ashamed for jesus hallelujah oba mama yesus wahansen wenuen lajjaw wenne ne I'm speaking to some people here today මම මේ ස්ථානයේ ඉන්න කිහිප දෙනෙකුටයි කතා කරන්නේ. I'm challenging you to be bold. Hallelujah. මම ඔබට අභියෝග කරනවා නිර්භීත වන්නට. Be bold because the Lord will stand with you. Hallelujah. නිර්භීත වන්න දෙවියන් වහන්සේ ඔබත් සමග සිට ගන්න යනවා. Praise the Lord. Hallelujah. Fourth and the final one. හතරවෙනි සහ අවසාන එක. See, I want to tell you if you are afraid of the world. World. ඔබ ලෝකය පිළිබඳ බියෙන් සිටිනවා නම් If you are afraid of people ඔබ මිනිසයා පිළිබඳව බියෙන් සිටිනවා The world will cage you put you in a cage ලෝකයා ඔබව කොටු කරන්න යනවා Did you hear that ඔබට ඒ දේ ඇසුණාද You be caged by the opinions of the world මිනිසයාගේ විවිධ අදහස් කරන කොටගෙන ඔබව කොටු වෙන්න යනවා Hallelujah Hallelujah When God has set you free why should you be in a cage දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරලා තිබෙනකොට ඔබ ඇයි ඒ කොටු වෙලා ඉන්නේ Hallelujah Hallelujah Everyone is gone silent Fourth one ඉස්සෙල්ල වෙලා ඉන්නවා හතරවෙනි කාරණාව fellowshipping with the word of god devyan wahansege wachane samaga sahabhagitwaya derima number 1 fellowshipping with the holy spirit palaweni karanawa shudathmayanan wahanse samaga sahabhagitwaya derima number 2 doing what the lord says devani karanawa devyan wahanse kipu de e aakare number 3 being bold in the things of god devyan wahansege karana tulu nirbhitawa sitima fourth is fellowshipping in the word of God. දේව වචනය සමග සහභාගීත්වය දැරීම. Colossians chapter 1 verse 8 and 9. කොලොසියේ 8 සහ 9 වෙනි පද. This is a beautiful prayer of the apostle Paul. පාවුල් තුමාගේ තා අලංකාර යාඥාවක්. For this cause verse 9 we also this is a prayer of pastors. සභා පාලකවරුන්ගේ කරන යාඥාවක්. You know it's so important for you to be led by covered by a pastor. ඉතා වැදගත් කාරණාවක් තමයි ඔබ සභා පාලකවරයෙක්ගේ යටතේ පැමිණීම. Some people you know who is your pastor? යම් කෙනෙක් යම් අයගෙන් අහුවාම කවුද ඔබගේ සභා? Jesus Christ is my pastor. සභා පාලකවරයා කියලා ඔවුන් කියනවා යේසුස් වහන්සේ තමයි මගේ සභා. I'm sorry Jesus Christ is not your pastor. He is your Lord. Hallelujah. යේසුස් වහන්සේ ඔබගේ ස්වාමින් වහන්සේ ඔබගේ සභා පාලකතුමා නෙවෙයි. He has appointed උන්වහන්සේ පත් කළා තිබෙනවා. Pastors as a gift for you. සභා පාලකවරුන් ඔබට දීමනාවක් හැටියට. Now look at these pastors prayer. මේ සභා පාලකතුමාගේ යාඥාව දෙස බලන්න. This is my prayer for you as well. මාගේ යාඥාවත් මෙයයි ඔබ වෙනුවෙන්. For this cause we also since the day we heard of do not cease to pray for you. I do not cease to pray for you. මේ නෙබෙමින් අපිට ඒ ඇසුදා පටන් නුඹලා උදෙසා නොකඩවා යාඥා කරමි. මම නොකඩවා ඔබ වෙනුවෙන් යාඥා කරනවා. And to desire that you might be filled with the knowledge of his will in all wisdom and spiritual understanding. නුඹලා සියලු ආකාර ප්‍රඥාව ද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමෙන් පූර්ණ වී. Hallelujah. He says that you may be filled with the knowledge of his will. එතන සඳහන් වෙන දෙයක් තමයි ඔබ දෙවියන් වහන්සේගේ නුවණින් ඔබ සම්පූර්ණ වීම පූර්ණ වීම. The knowledge of God's will for your life. දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිබඳ දැන ගැනීමෙන් පූර්ණ වී. It comes from the word of God. You cannot know the knowledge of God's will in your life except from the word of God. උන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමෙන් පූර්ණ වුණේ නැත්නම් අපිට පූර්ණ වෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනයෙන් පමණයි. When the word of God grows in you. දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුල වර්ධනය වන විට you will be filled with the knowledge of God's will. එවිට ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත දැන ගැනීමෙන් අප පූර්ණ වෙනවා. With all wisdom and spiritual understanding. සියලු ප්‍රඥාවෙන් සහ ආත්මික දැන ගැනීමෙන්. You know why do even Christians do not have wisdom today? ඒ කිතුනුවන්ට පවා ප්‍රඥාව නැත්තේ අද දවසේ. They are making the wrong decisions. ඔවුන් වැරදි තීරණ ගන්නවා. Because they have not been growing in the word of God. ඔවුන් දේව වචනය තුල වර්ධනය වෙලා නැති නිසා. If you are growing in the word of God in the revelation of God's word. දෙවියන් වහන්සේගේ වචනය තුල වර්ධනය වෙමින් ඒ එලිදරව තුල ඔබ වර්ධනය වෙනවා නම්. You will have all wisdom. You will know what to do in every circumstance, any situation in life. ඔබට සියලු ප්‍රඥාව ලැබෙන්න යනවා ජීවිතේ ඕනෑම වාතාවරණයක තත්ත්වයකදී ඔබ ක්‍රියා You will not say I don't know what is happening. ඔබට කියන්න බෑ එතකොට අනේ. I don't know why this is happening to me. දන්නේ නැ මේක වෙන්නේ මගේ. I don't know why that is happening to the so and so. අරයට මේක වෙන්නේ මොකද කියලා මට තේරෙන්නේ නැහැ කියලා. You know today even Christians are frustrated. They are wondering what is happening. බොහෝ කිතුනුවන් පවා අද දවසේ ඉතාමත් කලකිරීමෙන් ඉන්නවා අනේ මොනවා වෙනවද කියලා දන්නේ නැතුව. But not you because you have been given the knowledge through the word of God. Hallelujah. ඔබ එසේ කලකිරීමෙන් සිටින්නේ නැහැ මන්ද දෙව වචනෙන් දැන ගැනීම ඔබ ලබා ඇතිනේ. Hallelujah. That is why it's so important that you fellowship with the word of God. ඒක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ ඔබ දේව වචනේ සමග සහභාගී වෙන්න. When you come to church on Sunday, when you come for a midweek meeting, special meeting, this is your opportunity to grow in the word of God, grow in knowledge, to see success in your life in every area. ඔබ ඉරිද දේව මෙහෙයට නැත්නම් විශේෂ රැස්වීමට නැත්නම් සතිමැද රැස්වීමට පැමිණීමේ වැදගත්කම මෙයයි දෙවියන් වහන්සේගේ වචනය තුල වර්ධනය වීම ඉදිරියට ඒම සඳහා. When you come to hear the word of God, pay attention. Don't think what is there for lunch today. You know what am I going to do today? ඔබ ඉරිද දවසේ දේව වචනය අහන්න පැමිණියම හොඳින් ඔබගේ අවධානය වචනය කෙරෙහි පමණක් යොමු කරන්න. ඔබ හිතමින් ඉන්න එපා අද දිවා ආහාරයට මම ගන්න යන්නේ මොනවද ඒවා මේවා හිතන්න එපා. Acts chapter 19 verse 20 we know that very well. අපි බලමු ක්‍රියාපොතේ 19 වන පරිච්ඡේදය. I think we all should know this word. The church of Ephesus and the word of God prevailed and the word of so mightily grew the word of God and prevailed. Hallelujah. Hallelujah. එපමණ බලගත්ු ලෙස ස්වාමින් වහන්සේගේ වචනය වර්ධනය වී බලවත් වූයේය. If the word of God grows in you, you will prevail. Hallelujah. දෙවියන් වහන්සේගේ වචනය වර්ධනය වෙනවා නම් ඔබ තුල ඔබ වර්ධන බලවත් වෙන්න. You with the word of God grows in you, you will prevail in your finances. දේ වචනය ඔබ තුල වර්ධනය වෙන විට ඔබගේ ආර්ථිකය තුල ඔබ බලවත් වෙනවා. When the word of God grows in you, you will prevail in your family. දේ වචනය තුල ඔබ වර්ධනය වෙනවා නම් ඔබ තුල වර්ධනය වෙනවා නම් පවුල තුල ඔබ බලවත් වෙනවා. When the word of God is mightily growing in your life, you will prevail in your physical health. Hallelujah. දේ වචනය ඔබගේ ශාරීරිය තුල වර්ධනය වෙනවා නම් ඔබගේ ජීවිතය තුල වර්ධනය වෙනවා නම් ඔබගේ සෞඛ්‍ය තුල නිරෝගී සුවය තුල ඔබ බලවත් වෙනවා. In your business, in your future. ව්‍යාපාරය තුල ඔබගේ අනාගතය තුල. You know, young people, if the word of God is growing in you, my sons and daughters. මගේ පුත්‍රයන් දියණියන් ඔබ දේ වචනේ ඔබ තුල වර්ධනය වෙනවා නම් your future is bright. Hallelujah. ඔබගේ අනාගතය දීප්තිමත්. You will prevail in the things of life. Hallelujah. ඔබගේ ජීවිතයේ කාරණා තුල ඔබ බලවත් වෙන්න යනවා. You'll never be defeated in life. කවදාකවත් ජීවිතේ ඔබ පරාජිත වෙන්නේ නැහැ. You'll be a victor all the time. Hallelujah. ඔබ ඔබ ජය ගන්නවාමයි. Hallelujah. Hallelujah. So the word of God is so important for you. මේ වචනේ ඔබට ඉතාමත්ම වැදගත්. Buy the tapes. Go and invest in some tapes. ඔබ ආයෝජනය කරන්න මුදල් ඒ CD පටි ලබා ගන්න. Learn how to operate in, you know, get into our websites and hear in the word of God. ඒ අපගේ අන්තර්ජාලයේ ඇති දේව වචනය ඔබ අහන්න ඉගෙන ගන්න. You'll be amazed how many people outside of yesterday I went for a wedding, one of my classmates' wife said, Roshan, he didn't call me pastor even because he's my friend. I'm listening to your tapes, messages on the internet. I'm so blessed. මම ඊයේ විවාහ මංගල්‍යයකට ගියහම මගේ යාළුවෙක්ගේ ඒ භාර්යාවක් මට කිව්වා මම ඔබගේ දේව වචනය අන්තර්ජාලයෙන් අහනවා මම ඒතරම් ගොඩාක් ආශිර්වාද ලබනවා කියලා කිව්වා. Hallelujah. You know, are you taking advantage of what you are receiving so freely here? ඔබට නොමිලේ ඔබට ලැබෙන මේ දේව වචනය සියලු සේවාවන් වල ඒ වාසිය ඔබ ප්‍රයෝජනයට ගන්නවා. You know, to buy a tape is about 60 rupees, 70 rupees, is it? How much is a tape? 50ක් තමයි වැය වෙන්නේ CD පටියක් ගන්න. And how much do you spend today to buy a loaf of bread, to buy fried rice, to go in a three wheeler, you know? පාන්දරයක් ගන්න, three wheeler එකේ යන්න, නැත්නම් fried rice packet එකක් ගන්න කොච්චර මුදල් වැය කරනවද? No, people just go in three wheeler. You know, I find sometimes going in a three wheeler, oh, this is so expensive. But you know, our people just get into the three wheeler. Young. මිනිස්සු three wheeler රටවල නැගලා ඔහේ මුදල් වියක වියදම් කරලා යනවා. But when we say we have to buy this tape, we have to buy the Rhapsody, we are looking, you know, can I get it free? නමුත් CD පටි ගන්න. Not this, not our church. යථාර්ථයේ රිද්මේ පොත් ගන්න කියලා අපි ධෛර්යමත් කරනකොට මිනිස්යා නිතරම බලන්නේ අනේ මට මේක නොමිලේ ලබා ගන්න පුළුවන්ද? This is not our church. Praise the Lord. Hallelujah. අපේ සභාවේ අය නම් එහෙම කියන්නේ නැහැ. We are hungry for the word of God. අපි දේව වචනය ඉතාමත් පිපාසිතයි. Hallelujah. My time has come to an end, so let's stand up and thank the Lord. අපි නැගී ඉඳලා දෙවියන් වහන්සේට ස්තුති කරමු. I tell you the next 2.5 months. ඊළඟ මාස දෙකමාරක කාලය. It's so important. ඉතාමත්ම වැදගත්. Don't be caught doing nothing. ඔබ නිකම් ඉඳලා ඔබ ඒකට අහු වෙන්න එපා. You know, there's a parable when the master came. ස්වාමීන් වහන්සේ පැමිණියහම යම් උපමාවක් තිබෙනවා. They were idling. They were doing other things. නිකරුනේ ඔවුන් හිටියේ වෙන වෙන දේවල් කරමින්. Some of them doing wicked things. සමහර අය නපුරු දේවල් කරමින් හිටියා. But the Lord came. දෙවියන් වහන්සේ ආවා ස්වාමීන් වහන්සේ. Hallelujah. Let's lift up our hands to heaven. අපගේ දෑත් ස්වර්ගය වෙතට ඔසවමු. See, the Lord loves us. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරනවා. He is committed to our success. අපගේ සාර්ථකත්වයේ උදෙසා උන්වහන්සේ කැප වෙනවා. He wants us to be effective. උන්වහන්සේගේ කැමැත්ත අපි පැළදැරීමයි. The word of God has come to you this morning. දේ වචනේ ඔබ වෙත පැමිණලා තිබෙනවා මේ උදෑසන. And this word has lifted you higher. දේ වචනේ ඔබව ඉහළට ඔසවලා තිබෙනවා. You know, some of you have to make some decisions today. සමහර අය යම් තීරණ ගත යුතුයි අද දවසේ. You have to give up some things that you've been doing. ඔබ යම් ක්‍රියා කරමින් ඉඳලා තිබෙනවා ඔබ ඒවා සමහර ඒවා අත්හරින්නවා. You'll have to give up some things that you thought were good, but now you're saying God is not pleased. සමහර දේවල් ඔබ යහපත් කියලා හිතලා කරා. නමුත් ඔබ දැන් දැනගන්නවා ඒවා දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට ප්‍රසන්න නොවන බව. Maybe you were all this time wanting to please somebody, your father, your mother, maybe. But today God is saying, you have to please me. ඔබ මෙච්චර කාලයක් ඔබගේ ජීවිතයේ ඔබගේ පියා වෙන්න පුළුවන්, මව වෙන්න පුළුවන්, යම් කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රසන්න කරන්න යම් දේවල් කළා තිබෙන නමුත් දවසි දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබ මාව ප්‍රසන්න කරන්න අවශ්‍යයි. You know, nobody loves you like Jesus loves you. කවුරුවත් ඔබට ප්‍රේම කරන්නේ නැහැ යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරන ආකාරය. Nobody gave his life for you, for your salvation. කවුරුවත් ඔබට ජීවිතය පිදුවේ නැහැ ඔබගේ ගැලවීම උදෙසා. So it's time to obey the Lord. දෙවියන් වහන්සේට කී කරු වෙන්න කාලය පැමිණ තිබේ. Time to say yes, Lord. අපි ඔබගේම ස්වාමීන් වහන්සේට. And he will give you the grace. උන්වහන්සේ ඔබට අනුග්‍රහය දෙන්න යනවා. Don't say how it's difficult for me. ඔබ කියන්න එපා මට මේ දේ කරන්න අමාරුයි කියලා. That's where grace comes. ඒ අවස්ථාවල තමයි උන්වහන්සේගේ අනුග්‍රහය පැමිණෙන්නේ. By grace alone, hallelujah. අනුග්‍රහය කරුණකතුගෙන පමණක්. And there's more grace for the humble today. යටහත් මනුෂ්‍යයාට වඩා අනුග්‍රහයක් තිබෙනවා. Today is a day you can receive more grace. අද දවස හොඳ දවසක් වඩා අනුග්‍රහය ලබන්නට. As I pray this morning, more grace is coming to you. අද දවස මම යාඥා කරනකොට වඩා අනුග්‍රහයක් ඔබ වෙතට පැමිණෙනවා. You're going to be more effective in the things of God. දෙවියන් වහන්සේගේ කාරණා තුළ ඔබ වඩා ඵලදායී වෙන්න යනවා. In the name of the Lord Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. I bless you now. Hallelujah. ඔබට ආශිර්වාද කරනවා. Hallelujah. Hallelujah. God has spoken to you. දෙවියන් වහන්සේ ඔබට කතා කරා. And his Holy Spirit. සුදාත්මයන්න් වහන්සේ. Has given you the anointing. ඔබ ආලේප කළා තිබෙනවා. Thank you, Father. ස්තුතියි.